දැන් මැතිවරණේ ප්‍රබාද වෙන්න මොකද්ද පෙන්වන්නේ මේ 20? 20 ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් 20 ගැන දේශපාලන පක්ෂ අතර එකතාවයක් නැහැ. ඕක තමයි තිත්ත ඇත්ත. එක්සත් ජාතික පක්ෂය කියන්නේ മന്ത്രി සංඛ්‍යාව 225ක් විය යුතුයි. මේ රටේ ජනතාව පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ගේ සංඛ්‍යාව වැඩි කරනවට කැමතිද? ඊට පස්සේ කොට්ටාස වශයෙන් മന്ത്രിවරු කීයද? අනුපාත වශයෙන් മന്ത്രിවරු කීයද කියන එක ගැනත් එකතාවයක් නැහැ. සමහර දේශපාලන පක්ෂ තියෙනවා බැලට් පේපර් දෙකක් දෙන්න ඕන. තමන් කැමති පක්ෂයටයි, තමන් කැමති පුද්ගලයාටයි. දැන් මේක වසන් කරගන්න. මේ එකක දාවයක් තියෙනවා. මේක හෙට ගේනවා, අනිද්දා ගේනවා කියන එක ඇත්ත වශයෙන්ම මිත්‍යාවක්. නමුත් 20 ගේනවයි කියලා මැතිවරණ ප්‍රබාද කළා විශ්වාස භංග යෝජනා ගේන එක ගැන අපිට ප්‍රශ්නයක් මෙතන මහා කුමන්ත්‍රණයක් දියත් වෙනවද කියන එක ගැන අපිට සැකයක් ඇවිල්ලා තියෙනවා.